මොනක උපස්ථාන කරන දෙයක්ද කියන්නේ. පෞලි බාලම දිනන්නේ රක්ෂයන් කිස්කලක නිමිලිය අම්මා වෙනින්න ජීවිතය ගත කරලා තියෙනවා. ඒ වගේම බාල සහෝදරයා මහත්මයා තමයි මම මහත්මයෙක් පිරිස අම්මා රැක බලා ගන්න පිටුම ගෞරවයෙන් පිටුම ආකාර කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ඇත්තම පරම ආදර්ශයන් සමාජයේ හරි වටිනා අවස්ථාවක් මම මේ මෑණියන්ගේ ජන්මදිනයේ සියව සම්පූර්ණ අවස්ථාව වෙනුවෙන් ධර්මානුකූල වචන දීපයක් සිහිපත් කරලා ඒ ගුණ ඇදවීමක් කරන්න ලැබිච්ච කියන මෙවත ආශිර්වාදයක් තමයි ලැබීම භාග්‍යයක් කොට සැලකෙනවා. 1917 ජූන් මාසයේ 22 වෙනිදා ජන්ම දාපු ලද සීපී ප්‍රේමවතී මෑණියන් වහන්සේගේ සියව සම්පූර්ණ වන හේත දිනුවෙන් මේ ලෝකවාදී මේ වැඩ පිළිවෙල හා සම්බන්ධ සියලු දෙනාගේම ආශිර්වාදය අපි හැමෝම එකතුව ප්‍රාර්ථනා කරමු. සෙත් පතන මේ මෑණියන්ට තව තවත් චිර අත්කාලයක් කායික මානසික සුවයෙන් යුක්තව සැනසීමෙන් යුක්තව ජීවිතය ගත කරන්නට සීල ශක්තිය ලැබේවා. මේ මාගේ දින උතුම් කොට සැලකෙනුම් ගරු සත්කාර කරන නැති උපස්ථාන කරන කවුරු දී කර පිළිද මේ සියලු දෙනාටම නිරෝගී අනන්ත ගුණ බලයෙන් ඉතරම් නාවතුන් තුන් කරන ආශිර්වාදයෙන් කායික මානසික සුවය සැනසීම ලබන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දරු පිරිස දරුවන් අට දෙනෙක් දරුවන් දෙදෙනෙක් වෙනකොට ජීවිතේ සමගෙන දරුවන් හය දෙනෙක් හය දෙනා වෙන අපිට අතිශයින් සමීප ධර්ම පිළිගැනීම වෙන මාස්තේ ඒ වගේම අපි දන්න ඒ පොළු අනික් දරුවන් දෙපළ කියන මහත්මිය කියන විදිහේ ඒ වගේම දානමි මහත්මිය තපාල සමී ප්‍රියකත ඒ වගේම පොළු අනික් පිළිස ඒ සියලු දෙනාගේ ගුණාපත්තම් අගය කරන ඒ මෑණියන් සිත්පතනද පතුන අවස්ථාවක් ලැබලා තියෙනවා. ලෝතුරා බුද්ධ වචනේ අනුව කටයුතු කරන ජීවිතයක සැනසීම නිරන්තරයෙන්ම තමන් සමගම පවතින. ඒ විදිහේ සැනසීමක් පත්තිගෙන මාතාවක් පිළිවෙත ඒ මාතාවගේ ජීවිතයේ සියවසක් කාලයක් සිට දැවසමෙක් ඒ දරුවන්ගේ තියෙන කරුණා මෛත්‍රී ගුණයන් නිසාමයි අම්මගෙන නිරන්තරයෙන් ආදරෙන් කරුණාවෙන් සැක බලා ගැනීම අපෝපස්ථාන කරමින් සමන්ද ලැබුණු භාග්‍යම දෙයක් විදිහට මාතෘ උපස්ථානය බුද්ධ උපස්ථානය පිළිගෙන සිද්ධ කරන පරිසරයක් තමයි මේ නිවසේ පවතින පොරදායි මගේ සම්ප්‍රදේශයේ පන්සල් ආසන්න අසන්දතියන් ඉතින් තමන්ගේ පිටිරිගම ගමේ පන්සල ගණන් කර පුරා විහාරස්ථානයේ ප්‍රධානම දායකත්වය වල විහාරස්ථානයේ දින වෙමින් සාල වැඩ කර සැකසීම පිළිස. ඒ වගේම විශේෂයෙන්ම මේ මෑණියන්ගේ මූලිකත්වයෙන් ඉරිපිටි තේනාතනයේ කටයුතු වලට මේ සංවරදරයට විශාලම ධනයක් ලබා දෙනවා ඒක අපිට අන්නු දක්වා. ඒ මෑණියන් වලින් ශාසනික දිනුවීමේ ලොකු අනුග්‍රහයක් ලබා දෙන පවුල ඒ පවුලේ ප්‍රධානිය මෑණිය මහත්මිය. මේ සියලු දේ මුල් කොටගෙන විශේෂයෙන් සිහිපත් කරගන්නේ අපේ ගණනාවක් නිවිදෙම ධර්මශ්‍රී ජයවර්ධන මහත්මයා දක්ෂ ධර්මාචාරවරයෙක් පිළිවෙත. ලෝකයේ විවිධ රටවල ජීවත් වෙන බෞද්ධ දීවර පිළිපෙත ලබා දෙන ධර්මයේ මඟ පෙන්වීම අත කියන සතන්තනිය. දරුවන් ලාමාලී දරුවන් වෙන ගැඹුරු ධර්ම සරලව කියා දෙමින් දරුවන්ට ධර්මානුකූල මඟ පෙන්වීමක් ලබා දීම ධර්මසිර මහත්මයාගේ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙන උතුම් කටයුත්තක්. සම්බුද්ධ සාසනය දිනු වෙනුයි ඒ විදිහේ දරපර පුරකට ධර්මයේ මඟ පෙන්වීම ලබා දීමට තරම් විනයෙන් මෙන් පිළිපන් දරුවන් හදන්න සමත් වෙන අම්මාට ආදරණීය මෑණියන් මහන්සි සීනාවති පාටිකා මාතාව එතුමියගේ ජීවිතයට නිතරම දහමින් ආශිර්වාදයේ තියෙන දරුවන් දහමේ පිළිදු පිළිසක්. දහමේ දරුවන් පිළිගන්නට උන්නේ මෑණියන් දහමේ පිළිදු කෙනෙක් නිසා. ඒ නිසා අපි එතනට අනුගමනය කරන ප්‍රතිපදාවන් එකින් සාගී ආරක්ෂාය වෙනුනේ ආශිර්වාදයක් වෙන රැකවරණයක් වෙනවා. සුදුමාන්තු දේශනා කරන ධම්මං විනා නත්ති පිතාච මාතා සම්මේ පානං කරන පටිච්ච බවට පියාට දෙන්නටවත් කරන්න බැරි දෙයක් තමයි දහම සිද්ධෙන්නේ. දහම අම්මා තාත්තා කියලා ධර්මයක් තිබ්බු තමයි දරුවන්ට ඒක දැනීමක් තියෙන ආශිර්වාදයක් වෙන්නේ. ඒ නිසා ප්‍රතිමින්න කෙනෙකුට පිළිතුරු යුතු වැදගත්ම පසුනාම දේ තමයි ධර්මය. ඒ නිසා ධර්මයේ සුද්ධිතේ ජීවිතු පෞතුන ප්‍රසවන්නේ කන්නතියම එතනින් පස්සේ වෙන හොඳ අම්ම කෙනෙක් මොකද දරුවේ මොන මිනිස්සු දෝෂී ප්‍රශ්නයක් වෙන කරතියක් ඒ නිසා අම්මාගේ චරිතේ වේදනී සුදුමාම දේශනා කළේ අම්මා කියන්නේ ගෙදර ඉන්න බිදු ගෙදර ඉන්නේ බිදුරේ අම්මා ඒ ගුණයන් තුළ සකස් කරන දරුවන් ලෝකයට ලබා දෙන ශාසීම කවදාවත් පීඩාවක් කරගන්නේ නැහැ කවදාවත් ලෝකෙට දුකක් කරගන්නේ නැහැ එනිසා ඒ උත්තරීතර මව ගුණී ලෝකයේ ප්‍රයෝජනීයත්වයෙන් සැලකෙනවා මේ මාත්‍ර ගුණී කෙනෙක් කෙනෙකුට සීමා වෙච්ච දෙයක් නෙමෙයි අනාගත ලෝකයේ තියෙන ලෝකේම අම්මා කියන චරිතයත් බොහොම සුන්දර සැලකන්නේ අම්මාගේ තියෙන ආදරය කරුණාව මෛත්‍රී දයාවන් සම්පව තමයි දරුවන් වෙනු. ඒක බෞද්ධ අම්මද, ක්‍රිස්තියානි අම්මද, කතෝලික අම්මද, ඉස්ලාම් අම්මද, හින්දු පිටින සීමාවක් නෑ. වර්ගවාදයේ විතරේ විශ්වීය ධර්මතාවයක් පිළිවෙත. මිනිසුන්ගේ ජීවිතේ තිරාද ගිහින්න, පිරිතන් ගතකින් පවා දරුවා කෙරෙහි තියෙන ආදරය කරුණාව, දරුවාගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම, දරුවාගේ ජීවිතයේ විදී තමන්ගේ ජීවිතන පරිත්‍යාග කරන්න පුළුවන් තත්ත්වේ මේ මාත්‍රත්වයක බඳලා තියෙනවා. මේ ලෝකයේ තියෙන උරුම වටිනාම ආදර්ශයක ගැටුතු සිත්තම දරන ධනමත් වෙන තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ අම්මා තාත්තා දෙන්න සමාන කරන්න කියන ලෝකෙට නේ. බුදු කෙනෙක් සමස්ත ලෝකය වෙනුවෙන්ම කරුණායි මෛත්‍රිය කටයුතු කරනවා. ඒ වගේ ආදර්ශයක ගන්ධරවත් ප්‍රත්‍යඥ ලෝකී චරිතයක් ගන්නී අම්මා. ඉතින් ඒෙන් උතුම් අම්මා කියන නිගුණ අගය කරමින් මේ අපි ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන්නේ මේ මෑණියන්ගේ ජීවිතය ධර්මාන ධර්ම ප්‍රතිපත්තියෙන් දියුණු කරගන්නේ යම් අරමුණක් ඉතිමේදී සිදු වෙන. මේ අරමුණ ක්‍රියාකාරණ සාර්ථක වෙන. මේ සංසාර ගමනේ සැපත සැනසීම ලැබෙන ධර්මාන ධර්ම ප්‍රතිපත්තියෙන් දියුණු කරගන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සංසාර දුක අත නිවීම පිණිස මේ මෑණියන් වහන්සේට අපි සියලු දෙනාම එකතු වෙතිනුගේ මේ ජීවිතයේ උපත් වීම සංසාරගත අරමුණ සතර දුකින් නිදී ධර්මය අවබෝධ කරගෙන මේ සතර දුක නිමා කරන්නට ශක්තිය ලැබීවා කියලා අපි හැමෝම එකතු වෙලා කරන උතුම් ධර්ම ශාස්ත්‍රීය සේවා මූර්තිපදෙන් ලබා ගන්න එකල ශක්තිය සෙත්පැතිවීමක් ආශිර්වාදයක් කොට තිබෙනවා. බුදුහාමුදුරු කර්ණීමිත දෝෂයේදී පැහැදිලි කළා මාතා යථානියම් පුත්තං ආයිතා ඒක පුත්ත මනුරත්ති ඒවාන්ත සබ්බග්‍රේ කේසු මානසම් භාවෙන් යතරිමා අම්මා තමයි මෙතන පරමාදර්ශය. අම්මා කොහොමද තමයි එකම දරුවා ඒ සූපත් බවයි වෙනින් ආරක්ෂා වෙනින් දරුවගේ යහපත වෙනින් අම්මා ඉස්සන පතන කටයුතු කරන ආකාරය කොහොමද? සේන දෙයක් අම්මගේ සිතුවිල්ලක් පාසා ක්‍රියාවක් පාසා හැම තිස්සම දරුවගේ සූපත් බව වෙනින් පවතින. ඒකටම ආදර්ශයක් කරගන්න කියනවා මෛත්‍රිය පුහුණ කරන කෙනාට. අම්ම කෙනෙක් කොහොමද දරුවාගෙන් කටයුතු කරන්නේ? මේක සැබෑ නිමිත්තම සැබෑ ගුණ ඉස්මතු වෙනු තමන් ඒකල පිළිදෙන චරිතයක් වෙනකොට ලෝකයේ නිර්මාණය කිරීම සැනසීමකට චරිතයක් නිසා අම්මාගේ ආදරය, අම්මගේ කරුණාව, අම්මගේ දයාව, අම්මගේ අනුකම්පාව ඉස්මිතයි. ලෝක දානෙන් ගැන කතා කරනවා. විවිධාකාර දාන විස්තරයන් තියෙනවා. එතෙන්ම කල්පනා කරලා බැලුවම මේ ලෝකෙට ඉපදීම පාසි තමයි ඉරි කියන රුධිරය පෞක්‍රී විදිහට කරවට තෝරන ඉතන නේද සදාම දානිය තියෙන්නේ. දානිය පැහැදිලි නැති මුකුතින් ඉන්න අලුත් සංතරුවට තමන්ගේ ශරීරයේ කොටසක් තමයි දෙන්නේ. සදා දානිය කියන තියෙන්නේ ඉතන කෙලෙන්නේ නැහැ. ඒ ප්‍රේමවති උපාසිකා මාතාව සියවස සම්පූර්ණ කරන සුට දින වෙනි සමස්ත ලෝකවාසී සියලු දෙනා මේ හා සම්බන්ධ වෙන්නේ එකට එකට මේ මවගේ සුදුම උතුම් කරුණා මෛත්‍රී දයා අනුකම්පා උතුම් ගුණයන්ට උපහාර දක්වන ආශිර්වාදයකට පිරිනමන්නේ ඔබට මේ සියාස් කාලයක් සියලු වාදේ කරමින් තව තවත් ධර්මයේ තුල තමන්ගේ සුට දින කරගන්නට යන පිරිස සමාධියකට අවිලා මේ මොහොතවත් වෙනවා. මේ පිටක පිට අම්මා කරපියාගෙන අම්මගේ ජීවිතය දිහට ගන්න. පිනනෝ දෙලම්බන. කටු ජීවිතයෙන් උත්සාහයෙන් සැපෙන්නේ. මාගේ ජීවිතය දිහා ගන්න නියම දරුවා. මෙරළකට සමීපයි. මල විරලී තිබුණා. ශ්‍රේණි ප්‍රබලී තිබුණා. අම්ම විතුණු දරුවා පිළිගනු සැටිච්චි. පිටිවිලි මොන තරම් ශ්‍රේෂ්ඨ පිටිවිලිද කියලා. අනේ මිනිහා විතුන් දරුවෙක් නම හැදුවෙ කියලා මම හල්පනා කරන්නේ. පිටිවිලි ඇතුණු සීලෝම පිටිවිලි කැටු කරලා පැතුම පිටිවිලි කියන්නේ. ඔළුව කරාන. මගේ පුතා බුදුවිලා. මේ සම්ම කෙනෙක් තුළ තමයි දරුවාට කියන පූජනීය සිතිවිලි. තමයි දරුවා අතිශයින් තීරණාත්මක කැපවීමක් තමයි මාබීරාගෙන කරපු දරුවා. මේ කරපු උතුම් පරිත්‍යාග සික්ක ඉන්න මානසික මට්ටම වැඩි වචනයෙන් හඳුනගෙන පොත. දරුවාගේ දුකට මේක පුදුමාකාර විදිහට බලපාන්නේ. අනේ මම කවදා හරි දුකින් ඉස්සර තිබුණ කෙනෙක් නම මගේ ආශිර්වාදෙත් තිබ්බේ. මේ මානසික ඇතුළත් පිටිතුරුල්ල තන සැලෙන්නේ නෙවෙයි. මේ සිිතට ආන මේ පිටිතුරුල්ල. කායෝගික ප්‍රතිඵලයක් ලැබෙන අවස්ථාව වෙනකොට ගෞතම සම්මා සම්බුද්ධ කියන චරිතය නිර්මාණය වෙලා පිටිතර පිටිතුරුන කම්මකින් ලැබෙන වචන ශක්තිය අම්මගේ සිිතුරුල්ල. අමෘත ශ්‍රියාකාරීත්වයේ තමයි දරුවන්නේ. ඒක අපේ සමාජයේ බෞද්ධ සමාජික විශේෂයෙන් හදන්නේ දෝෂ චරිත අම්මල් හදන්නේ ධර්මයේ තුල දෝෂ චරිත. අම්මාගේ කාර්යභාරයේ ඒ විදිහට එනකොට එහෙම චරිතයන් වඩ වඩා ශ්‍රේෂ්ඨ වෙනවා නේද පුතේ. මේ ස්වභාවයෙන්ම ලෝකෙට ලැබෙන බලන්න අම්මාගේ ආදරේ අම්මගේ කරුණාව, අම්මගේ මෛත්‍රිය ලෝකයට සැනසීමක් ලබා දීම. ඒ නිසා ජීවිතේ මනස් සිත්තේට අපි කරුකරන ආශිර්වාද කරන පූජනීයත්. මේ ආදරණීය මේනියන් මහන්සියගේ ගුණ සිහිපත් කරන මේ වෙලාවේ ලෝකයේ සියලුම මවුරුන්ගේ, මගේ මව, ඔබේ මව, ලෝකයේ සියලු මවුරුන්ගේ එකෙන් මාතෘ වුණේ සිහිපත් නගාගෙන ඒ මාතෘ වුණේ අපි ගරුතුමනි. ඒ වගේ මුතු මාතෘ වුණේ අපේ පිටිට කරගෙන මේ මාතෘ ගුණය කෙලෙස් නැතිවීම මෙත්තා කරුණා මෙත්තා උපේක්ෂා කියන මුතුන් ගුණයන් තුළ සම්වර්ධනය වෙනවා. සමන සැනසීමට පස්සේ ලෝකයට සැනසීමක් ලබා දෙන්නට සිදු සිවන ආකාරයට සැනසීම තමයි වැදගත් වෙන්නේ. ලෝකයට වඩා අවශ්‍ය කරන්නේ ඉන් ශ්‍රේෂ්ඨ ධර්ම නිර්මාණය කරන අම්මා වුණා. මේ ආදරණීය මෑණියන් වහන්සේගේ ලෝකයේ සේවා සම්ප්‍රමාණයකින් සිද්ධ වුණා. ඒ නිසා මේ වෙලාවේදී ලෝතුරා බුදුවදන අනුව කටයුතු කරමින් සියලු සමාධි ප්‍රඥා කියන ධර්ම මාර්ගයේ අනුව කටයුතු කරනවා. ඉන්න පිරිස. අම්මලාගෙන් ලබාගත් ධනය ආදී මෞරුමින් ලැබිච්ච ආශිර්වාදයේ තුල දැනසීමක් ලබන කිරිස තවදුරටත් සංසාර දුකින් නිදීම තුනේ කර්මයේ දැනසීම කියන කෙනෙක්. හේම දිනාතමි අදිෂ්ඨානයක් වේවා. මේ තුනේ මාත්‍ය වුණේ තුල ලෝකයට දැනසීම උදා කරවන්නට මේ ශ්‍රේෂ්ඨ මෑණිවරුන්ට සත්‍යක් ලැබේවා. සහිසු වාසනා ගුණයන් සියලු ආකාරයෙන් ලැබේවා. ලෝකේ ඉන්න ඕගනීය ගුණය තුළ සැනසීමක් ලබන කෙනෙක් පිළිගන්න සත්‍ය අපවා මාගේ සුරුලේ ලැබෙන සමසන සැනසීම රැකවරණය ලෝකයේ සියලු දෙනාටම අවශ්‍ය ඒ සබුදු මන්දෝ දේශනා කර මෛත්‍රී පතුරයන්ට අම්මා කෙනෙක් සමන් දරුවන්ට ආදරය කරන කරුණා මෛත්‍රී දක්වන වාගේ ආදරණීය ප්‍රේමවතී මෑණියන් වහන්සේට එකම ප්‍රේතවත්ම අනන්ත ගුණ බලයේ සම්පත වෙනද විශේෂයෙන් එකමී ජීවිත කාලය තුළ සැබෑ අම්මා කෙනෙක් පිළිගත මෛත්‍රී කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් රටට සමාජයේ ලෝකයේ පිරිමහින තරකිරිත හදලා දීවාගෙන තමයි ආසනික ජීවීන් වටිනාකින් සේවාවක් සිදු කරලා අපි පූජනාවෙන් අරියදම්ම පාමින්දයන් වහන්සේගෙන බෞද්ධ භික්ෂු සමාජය වටිනා කියන චරිතයන් ආශ්‍රය කරගෙන ඒ ධර්මවන්තයන් ප්‍රතිපත්ති සම්බියම් කරගන්නට මෑණියන් වහන්සේට වාසනාව ගුණයක් තිබුණා. ඒ වගේම මුදු ගුණ යාපත් පරිපිරිසක් පැදල තමන්ගේ ජීවිතයේ අවසාන කාලේ දැන් මොහොතකම සැනසීමක් ඇතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය පසුබිම් පරිසරය නිර්මාණය කරගත්ත නිර්මාණය තමයි දරුවන් කරහා එම මොහොතේම සමාජ ජනසීමක් ලබන කෙනෙක් ඉන්නේ. කාලීන වශයෙන් විවිධාකාර පැතිමේ සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඉතින් මේ පැත්තකින් කියලා මේ ධර්මශීල මහත්මයාගේ මෑණියන් වහන්සේ ගත කරන ජීවිතයේදී වැටලිකම් පේනවා. අම්මා වෙනුවෙන් දරුවන් වෙනකරන සැපිරීමක් කරනවා ධම්ම ප්‍රියපත් කරගෙන මචන තුමින් කියලාගෙන පිළිසිදුව කියලාගෙන විසින් විදියකින් සිටේ දුරුවල සිටවිල්ල ඇති කර ගන්නතු හැම මොහොතකින් දේශීමෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් උපන්තාවෙන් සිදු වරාගෙන යම් මොහොතකම අම්මාගේ සුවසත් භාවයෙන් පටන් ගන්න. සත්‍ය වශයෙන් ගත්තාම අම්මා කෙනෙක් තමන්ගේ දරුවේ ලොකු මහත් කරනද සිටේ දරාගෙන සිටෙන් දිවි කරලා ඒ ජීවිතයෙන් කරන සැපකිරීම පක්ෂීය කරලා දැලුවා. දරුවේ තමන්ගේ අම්මා වෙනින්තරන සැකකිරීම සංසම්පන්නය කළ බැලූ මහා විශාල පරපරයක් තිබුණා. ඒ අම්මා තුළ තිබුණු ආදරය, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව දරුවේ නැවත කොහොමද ඒ අම්මට ලබා දීලා තියෙන්නේ. ඔබට මට අපි කවුරුත් හිතලා බලනකොට අපි ඇත්තටම අපේ අම්මා ගැන අම්මගෙන් අපිට ලැබිච්ච ආදරය, කරුණාව, ඉවසීම, අනුකම්පාව ඒ රැකවරණ අපි කොහොමද අපේ අම්මට දුන්නේ එතනම අද කියලා තියෙනවා. එන්න ඔබටත් පුළුවන් මානසික වශයෙන් යම් සෙක්කියක් ලබන්නේ මම මගේ අම්මගෙන් මගේ කටයුතු කරන්නේ කියලා පෙච්චර වටිනවානේ. එකන ඉඳලේ ධර්ම මාර්ගයේ සිගින්ටික දියුම් වෙලා යන්න ඒකම තමයි ආත්ම සත්‍යය බවටපත් වෙන්නේ. ඒ විදිහට මේ මෑණියන් දැනසීමක් ලැබනවා මේ සියවසක් සම්පූර්ණ වෙන අවස්ථාව වෙනකොට තමන්ගේ දරුවන් පිළිගනගෙන දරුවන්ගේ ආශිර්වාද කරන මේ ආකාරයෙන් ලැබෙන හැම මොහොතකම දරුවන්ගේ මරණය තමන්ගේ සරුවිරු කරන ග්‍රීස් ආකාරයේ උතුම් ආකාරයේ ප්‍රසන්නම ආකාරයේ සිද්ධ කරන ක්‍රමක නුවණ ගුණ මොහොතරාගේ දරුවන් ඇතුළේ ජීවත් වෙන මාවක් කියන්නේ මේකයි මෑණියන් අතර උතුම් දෙයක් අපි ලෝකයේ දින දේ තමයි ආපෝ අපේට ලැබෙන්නේ අපි විතරම ආදරයෙන් අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සංසාරී දුක වේදනා දකිනුම් එන් ජනසීමකට පත් කරවන්න පුළුවන් මට්ටමකින් අපි වැඩ කරනවා නම් ඒවා තමයි නැවත පැතිරලා දෙන්නේ. විතරම ජීවිතයේ මොකද අධ්‍යක්ෂීමක් ලැබෙලා තියෙන්නේ. වයස්කකම දුරවලව අවලදෙවල ඉන්න කෙනෙකුට කාලයක් අතුපස්ථාන කරලා ජීවිතේ ලබාගත් අධ්‍යක්ෂීමක් තියෙන්නේ. ඒ මොනොමුත් ඒ ජීවිතේ සම්පූර්ණයි. එතනදී කොහොමද දේවල් තුනු කරන්න ඕනේ? කොහොමද ඒක හඳුනා ගන්න ඕනේ? කොහොමද පිළිතුරු දෙන්න ඕනේ? මේ දෝෂත් ගුණයන් කෙනෙක් තුළ මොහු පුරා යන්නේ සායෝනි ශබ්දකින් බවට පත් වෙනකොට. වචනවලට ඒක කරන්නේ නැහැ. සායෝ ක්‍රියාවක් බවට පත් වෙන්නේ පිටුයි. ඒ නිසා ඒක දහනෙ පුහුණු කරන එහෙම මොකක් පාදාම සායෝනි භාවිතයේ තුළ විතරනේ ඊ ගමම්මද ඉහිකස් වෙන උපහාරයක් වෙනවා. අබලබුදුල ඔක්කොම ගුරුවරු පිට ආදරය ප්‍රේමනාමි ඉන්න විලාසදී වෙනකොටේදී ලැබෙන කොට මේක සමදාවක් වශයෙන්ද සීමා කරන්න පුළුවන් කෙනෙක් නෑ ලැබෙන සැනසීම සිදුවේ. ඒ නිසා මිනිසාට අනිවාර්යෙන්ම අවශ්‍යම දේ තමයි අනුසාරී දුක වේදනාව ගැතුණු දුකට වේදනාවට සුදු දෙමින් දුකින් වේදනාවෙන් කෙනෙක් මුදවා ගන්නට සහනයක් තමයි මේක ලබා දෙන්නට තියෙන ආකාරයක මානසික දියුණුව කරගන්නේ. එතනදී මූලික ප්‍රධානම ධර්මයේ නිවන් මාර්ගයේ යෑම සඳහා උමනා කරන මූලික පසුබිම් පරිශ්‍රයේ සවස්න කරුණා මෛත්‍රී ගුණය අනුකම්පා සහගත ගුණය මේ සීලයේ සවස්න සමාධි ප්‍රඥාව දක්වා වැඩි දියුණු වෙමින් ධර්ම සංවර්ධනය වෙන ප්‍රතිශතනයි විශේෂම අවස්ථාවක් තියෙනවා. එනිසා මේ මෑණියන් තුළ මේ ගුණයන් පැවතුනේ සතර මුරුන් දීම ප්‍රතිමේ ප්‍රතිපදා මූලිකේව දිනු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අම්ම ඉත දීර්ඝසීම කරුණාමෛත්‍රිය පරෝපකාරී අනුන්ට පිහිට වීම අනුන්ගේ දිනුව දැකලා සතුට වීම මේ ගුණයන් හොඳට පුහුණු කරපු අම්මගෙන. ඒ අම්ම මේ ජීවිතේම පුහුණු කරගත්ත දේවලුත් ඒ වගේම සංසාරේ ප්‍රතිමේ පුහුණු කරගෙන පුරුදු කරගෙන වැඩි දියුණු කරගෙන ආපේ ධර්මතාවයන්ගේ ප්‍රතිඵලක් විදිහට තමයි මේ සියලුකම් ගත කරන කාල සීමාව තුළ සිටුමිය සංසාරික වශයෙන් ලබාගත් වටිනාකම් තුළ දැනසීමක් ලබා ගන්න තියෙනවා. සිටුමියගේ ජීවිතේ මේ අරමුණු සාර්ථක කරගෙන මේ ජීවිතේ වඩා වඩා සියපත් දැනසීමෙන් ගත කරනත අප සියලු දෙනාම සෑම මොහොතකම මේ ධර්මානුකම් ප්‍රතිපත්තිය තුළ කටයුතු කරමින් ජීවු කරගන්න කුසල ශක්තිය. ඒ වගේම විශේෂයෙන් බුදු කෙනෙක් ගෙදර තියාගෙන උපස්ථාන කරනවා වගේ මේ මෑණියන්ගේ දරුවන් මේ මෑණියන්ගේ මින් කරන උපස්ථානයේ මුල් කොටන ලබා ගන්න සුදුල ශක්තියද කියලා නිහිතින්නේ මේ ධර්මසිරි මහත්මයා දුහිතලා බුද්ධ වචනේ මේ දරුවන්ගේ මනස පෝෂණය කරන්න බොහොම ප්‍රායෝගිකව ඉතාමත් දක්ෂ විදිහට ප්‍රවීණ ආචාර්යවරු ඉදිරියට ඒ දහම දරුවන්ගේ ජීවිත පෝෂණය කිරීමෙන් දරුවන්ගේ තුළ වැඩිදියුණු කරන්න ගන්නා උපයත්න. ප්‍රධානතම ධර්ම දානය. ඒ ධර්ම දානය තුළින් ගැස්තර ගන්නා කුසල ශක්තියද. මේ ආදරණීය මෑණියන් වහන්සේට චිත්තකීමක් විදිහට ආශිර්වාදයක් විදිහට පිරිනමන. උතුම් සංඝරත්නයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදයක් වේ. මෑණියන්ගේ ජීවිතයේ සතර සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදීම පිණිස මෙයන් වහන්සේට මේ සියලු කුසල ප්‍රතිපදාවන් මහා ආශිර්වාදයක්ම වේවා කියලා පිස්සනෝම සෙත්පතම ආශිර්වාද කරමු. බෞලි සියලු දිනාටම සැපත සැනසීම සිය පිණිසම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෑණියුරුන්ගේ ත්‍රිවිධ මාත්‍රී ගුණයට අපි සියලුම පහර දක්වමු, ගරු කරමු. ඒ වගේම සියලු මෑණියුරු සැනසීමට පත්වෙත්වාදු කිවි. මේ මෑණියුරුන්ගේ ලෝකේ අසරණ සත්ත්වයන් කලා වූ සුළු සැපදෙමින් සිතරන්නා වූ සුළු සැපදෙමින් මෛත්‍රී දයාව අනුසම්පා වූ කරමින් විදින අනේක විද දුක් වේදනාවන් මේ සියල්ලම අම්මා කෙනෙක් විදිහට ලෝකයේ සැපතක් සැනසීමක් ලෝකීය අසරණ සත්ත්වයන් වෙනුවෙන් මේ සියලු දුක් වෙනුවෙන් දුක කිනුත් සතරේ අනාදිමත් කාලයක් පාරමී ධර්මයන් පුරමු. සියලු පෝෂණය සංසාරගතව දුක් විඳින සත්‍ය සුපුකින් නිරුවා ගැනීම සුපුතන් බෝධිසත්ව ගුණයන් ප්‍රායෝගිකව පුහුණු කරන ශරීර තමයි අම්මල විතරකේ යුතුම් මෑණියන්ගේ ජීවිතවලට දැනසීමක් තුනස අපි සෙත්පත්ම ආශිර්වාද කරමු. මේ ජීවුම් කරගන්න කුටු ප්‍රතිපදාවන් සියලුම මෑණියරුන්ට බුද්ධ කාරක ධර්මයන් බවට පත් වේවා, පාරමී ධර්මයන් බවට පත් වේවා, ඉවසීම, කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය සියලුම ගුණයන් තුළ පෝෂණයෙන් යම් දවසක ධර්මාභෝධය ලැබෙන සංසාර දුකින් මිදීම පිණිස අපි ඊට මොහොතකට කලින් අපි අර ළමයි පොඩ්ඩක් අවස්ථාවක් දීලා ඉමුද කිචින් වල යමක් කියනවා නම් එහෙම හොඳයිද? මේ හොඳයි නවසීලන්තේ සම්බන්ධ වෙනවා සාහන්‍යයි සුජන්. ඒ වගේම සීහන් සම්බන්ධ වෙනවා. සීහන් කියන්නේ මේ දහම් පාසලට සෙන්සර් වල පොතෙන් දහම් පාසල සම්බන්ධ වෙන නම් සභාවේ මේ පන්ති ඉන්නවානේ. ඉතින් ඒ ඇයිටත් මම හිතන අවස්ථාව දුන්න හොඳයි. මේ තමන්ගේ ඒ ගුරුවරයා ගේමෑණියන්ගේ සීවෙනි උපන්දිනේ වෙනුවෙන් යමක් කියන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කමක් නැහැ. ඔකේ. children you can speak in whatever language you can prefer. සාහනිය ඉස්සෙල්ලා කතා කරන්න පුළන්ද? හෙලෝ දිනාතුන් පොරවන් සාහනිය. මිස්ටර් ඩමස්ටි අපිට දෙවියන් ගන්නේ ධන ඉගන්නනවා. මිස්ටර් ඩමස්ටි අපිට ඔක්කොම කරුණාවෙන් කියලා දෙනවා. දෙවිහන්දුන්ගේ ධන මිස්ටර් ඩමස්ටිගේ අම්මගේ සම්බුනේ වැස මේ තාස්සනයක් එන්න සම්බින් අවශ්‍යයි. සැප සැපෙන් ජීවත්වෙන්න කියලා. හොඳයි හොඳයි සාන්නේ බොහොම පින්. Thank you very much. You did a good job. Thanks a lot. Sujan, do you want to say something as well? Mr. Dharma Siri, අපි දැන් දැන් ඉස්සෙල්ලා අපි මොකද දන්නේ ධර්ම ගැන? මිස්ටර් ධර්ම සේ තමයි අපිට ගොඩාක් කියලා තියෙන්නේ ඒ ගලුවක් අංක. මිස්ටර් ධර්ම සේ ගාමක ප්‍රාර්ථනා කරන හොඳින් ඉන්නේ හිය. සුබ සංජය. Very good, Sujan. Let's do that. And Sihan, do you want to say something? මේකට මම ධර්මසේ සර්ට ස්තුති කරනවා. ඒකට උදව්වෙන් ලැබෙනවා ධර්මසේ සර්ට. ඉතින් ඒකට ස්තුති කරනවා. ඒ වගේම සංගම සිලිසාවේ අම්මටත් ස්තුති කළා යට සුපෝපන්නය කියලා ප්‍රාර්ථනා කරන නිරෝගී ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඇසියෙන්? කොහොමද හොඳයි එහෙනම් ගෞරවණ සයන්වාස මම ඔබ වහන්සේට මෙන්න ඊට පස්සේ අපි දෙවියන් බුද්ධරක් කිතු සයන්වාසට මෙලා අපි අද්වස්ත යෝජිත මහානාම සූත්‍ර සාකච්ඡාට ගන්නවා කල්ලාන් මුතුනේ අපිට බෑග් ෆෝම කලක් ඒ සූත්‍ර දේශනා සම්බන්ධ වෙන්න පුළුවන් දැන් මම ගෞරවණ සයන්වාසට මෙන්න අපි ඒක කොහොමද වෙන්නේ ධර්මශ්‍රී ජයවර්ධන මෑණියන් මහත්මයාගේ ආදරණීය මෑණියන් මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් අපි බෞද්ධ අවේසරමින් කරුණු කීපයක් සඳහන් කළා. මේ වෙලාව විශේෂයෙන්ම සිත්පිරි දේශනා කරමින් ආශිර්වාද කරන මෑණියන් වහන්සේට පිරාත්වල සූපත්ව ජීවිතය ගත කරන්නට සියලු ශක්තිය ලැබුවා කියලා අම්මා පිළිපවදෙන උතුම් ගුණයක් මෛත්‍රිය. මේ මෛත්‍රී ගුණය මොහොතකදී බුදුහාමුදුරුවෝ දේශනා කළ බුදුම ආදර්ශමත් වටිනා කියන දේශනාවක් තමයි කර්මීමිත සූත්‍රය. මේ විලාදී කර්මීමිත සූත්‍රයේ සත්‍යයන කරමින් ඒ මෑණියන් ඇතුළු කොටගත් සමස්ත ලෝකවාසී සියලු මෑණියන්ටම අපි සිත්වතුණු සියලු ලෝකවාසී සත්‍යයන්ම සිත්වතුණු ආශිර්වාද කරමු. සියලු සත්ත්වෝ නිරුක්තිත්වා නිරුක්තිත්වා සිත්වතුණු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කරණීයමත්තේ කුසලීන යම් සංසං තං පදං අභිසමිච්ඡේ සක්කෝ ජෝචසෝ ජෝච සුවචෝ චස්සෙ මුඳු අනති මානි සන්තුස්ස කෝච සුභරෝච අප්‍රකිච්චෝච සල්ලෝක උත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අප්‍රගබ්බෝ කුලේසු අනන් විද්දෝ නච සුද්ධං සමාචරේ කුංචීන විඤ්ඤෝ පරේ උපවදීයුන් සුඛිනෝ ආකේනිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා ඒකේති පාන භූතස්සි තථා වාතාවරෝ වානනවසීසා දීඝාවායේ මහන්තාවා මජ්ඣිමා රස්සකාන්ත තූලා දික්ඛාවායේ අදික්ඛාවායේ ච දුරේ වසන්ති අවේ දුරේ ඒතවා සම්බවේසී වා සම්බේ සත්තා බාන්සු සුසු සත්තා නපරෝ පරං කුබ්බේස නාසි මන්නේස කත්තකිනං කන්සි යාරෝදනා පටිහ සංඥා නාන්‍ය මන්නස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයුසානේස පුත්‍ර මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයි අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයි අපරිමාණං උද්ධං අදෝච සිරියංච අසම්බාධං අවීරං අසපත්තං තිත්තං තරං ඉතින් මෝවාසයානෝ වායාව සස්ස විගස මිද්දෝ ඒකං සතින් අදිත්තේ බ්‍රහ්මනින් සංහාරං ඉදමා වූ දිත්තේ ච අනුපසම්ම සීල වාදස්ස නීන සම්පන්න කාමේසු විනීය වේදං නං ජාතු සම්බ සීයං කුමරේසු ඒතේන සච්ච වග්ගේන සොත්තිතේ හෝතු සබ්බදා ඒකේන සච්ච වාග්ගේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වාග්ගේන සොත්තිතේ හෝතු සබ්බදා දුක්ඛප්පත්තා චින් දුක්ඛා භයප්පත්තා චින් භය සෝකප්පත්තා චින් සෝකා හුන්තු සබ්බේ සුඛානි දුක්ඛප්පත්තා චින් දුක්ඛා භයප්පත්තා චින් භය සෝකප්පත්තා චින් සෝකා හුන්තු සබ්බේ සුඛානි